අදහස මධ්‍ය පරිමාණ මූල්‍යමය. මෙන්න මේ අයට ඇත්තටම රජයේ පැතින් ණය පහසුකම් ලබා දීලා ඒ අය වී ලබා ගැනීමට උනකර වීම ඇතර මේක හොඳ එකක් විදිහට අපි දකිනවා. ඒ නිසා ඒ අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙනකොට වී මිලදී ගැනීමට අවශ්‍ය අතර ප්‍රතිපාදන නැති එක. නැත්තම් ඒගොල්ලන්ගේ යම් ප්‍රමාණයක් ගබඩා පහසුකම් තියෙන තත්ත්ව තුළ මේකට කිසියම්ම පිළියමක් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකට රජයේ අවංකව මෙදියම් දෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම තමයි එම වී විශේෂයෙන්ම අදාළ සහතික මිලටම ලබා ගන්නවද නැද්ද කියන එක පිළිබඳව රජයේ හොඳ අධීක්ෂණයක ඉන්න ඕනකම තියෙනවා. එහෙම නැතුව රජයේ සල්ලි අරගෙන ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගන්නවා නම් මොල් හිමියන් ඇත්තටම ඒකෙදී ගොවියට ඒකෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. රජයේම සල්ලි පාවිච්චි කරලා ගොවියට පාඩු සිද්ධ කරන තැනකට නොයා යුතුයි. කොහොම නමුත් මේ මහා දෙවන්ත මාපියාව තුළ ඇත්තටම කුඩා සහ මධ්‍ය පරිමාණ මොල් හිමියන් අසරණයි.